بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ألف لام را تلك آيات الكتاب وقرآن مبين ألف لام ර මේවා ධර්ම ග්‍රන්ථයේ හා පැහැදිලි කුරාණීය වාක්‍යයන් වේ. රුබමා යවද්දු ලදීන කෆරු ලව් කානූ මුස්ලිමීන් ذرهم يأكلوا ويتمتعوا ويلههم الأمل فسوف يعلمون وما أهلكنا من قرية إلا ولها كتاب معلوم ما تسبق من أمة أجلها وما يستأخرون وقالوا يا أيها الذي نزل عليه الذكر إنك لمجنون لو ما تأتينا بالملائكة إن كنت من الصادقين තමන්ද මුස්ලිම් වරුන් වූවා නම් යයි ප්‍රතික්ෂේප කළ අය ඉතා ඉක්මනින් සිතනු ඇත. නබි මුහම්මද් ඔවුනට මෙලව සැප භුක්ති විඳින්නටද පිනා යන්නටද ආශාව ඔවුන් මුලා කිරීමටද ඉඩ හරියු. ඔවුන් ඉක්මනින්ම වටහා ගන්න ඇත. පැහැදිලි ලේඛනයකින් එනම් තීරණයකින් තොරව අපි කිසිම ජනාවාසයක් මීට පෙර විනාශ නොකළෙමු. කිසිම ජනතාවක් ඔවුන්ගේ කාල සීමාව ඉස්සර නොකරයි. එසේම ඔවුන් ප්‍රමාද නොකරයි. ඕ අස්විකර් එනම් ධර්මෝපදේශය පහළ කරන ලද්දානනි, සැබවින්ම නුඹ උම්මත්තකයෙකුමෑයි ඔවුහු එනම් ප්‍රතික්ෂේප කළෝ කීය. නුඹ සත්‍යවාදීන්ගෙන් නම් මලකුරුන් එනම් සුරදූතයින් අප වෙත නුඹ රැගෙන නොඉන්නේ ඇයිදැයි ඔවුහු විමසති. ما ننزل الملائكة إلا بالحق وما كانوا إذا منظرين إنا نحن نزلنا الذكر وإنا له لحافظون ولقد أرسلنا من قبلك في شيع الأولين وما يأتيهم من رسول إلا كانوا به يستهزئون كذلك نسلكه في قلوب المجرمين لا يؤمنون به وقد خلت سنة الأولين ولو فتحنا عليهم بابا من السماء فظلوا فيه يعرجون لقالوا إن ما سكرت أبصارنا بل نحن قوم مسحورون සත්‍ය සමග මිස මලකුරුන් අපි පහල නොකරන්නෙමු. එසේ වුවහොත් ඔවුන් එනම් ප්‍රතික්ෂේප කළවුන් පමා කර නොලබන්නේය. සැබවින්ම අපමය මෙම අස්-සිකර් එනම් ධර්මෝපදේශය පහල කළේ. තවද එය ආරක්ෂා කරන්නෝද අපිමය. නබි මුහම්මද් නුඹට පෙර බොහෝ පැරණි පිරිස් අතරට රසූල්වරුන් අපි එවීමු. රසූල්වරේ ඔවුන්ට නොපෙමිණියේය ඔවුන් ඔහුට සරදම් කළා මිස එසේය. අපරාධකරුවන්ගේ සිත්තුලට අප එය එනම් අද්දිකර යොමු කරන්නේ ඔවුන් එය විශ්වාස නොකරන්නෝය. තවද පුරාතනයන්ගේ සිරිත් ඉකුත් වී ගියහ. අප ඔවුන්ට අහසින් වාසල් දොරක් විවෘත කර ඔවුන් එහි ආරෝහණය කළ නමුත් සැබවින්ම අපගේ ඇස් බැඳුම් කරන ලද්දේය. නැත, අපි සූනියම් කරන ලද පිරිසක් වීමුයි ඔවුහු කියන්නෝමය. وَلَقَدْ جَعَلْنَا فِي السَّمَاءِ بُرُوجًا وَزَيَّنَّاهَا لِلنَّاظِرِينَ وحفظناها من كل شيطان رجيم إلا من استرق السمع فأتبعه شهاب مبين والأرض مددناها وألقينا فيها رواسي وأنبتنا فيها من كل شيء موزون وجعلنا لكم فيها معايش ومن لستم له برازقين سببින්ම අපි අහසෙහි ආරක්ෂක මණ්ඩල රාශියක් පිහිටුවා එය නිරීක්ෂකයින්ට අලංකෘත කළෙමු ශාපලත් සියලු ෂේතානුන්ගෙන් අපි එය ආරක්ෂා කළෙමු කිසිම ෂේතානුවෙකුට එහි ළඟාවිය නොහැකිය හොරෙන් සවන් දෙන්නෙකුට හැර එවිට බිහිසුණු ගිනිදළු ඔහු ලුහුබඳි තවද මහ පොළවද එය අපි ව්‍යාප්ත කළෙමු තවද ඒ මත තිරසාර ලෙස කඳුහෙල් පිහිටුවීමු තවද සෑම ශාක වර්ගයක්ම එහි සමතුලිත ප්‍රමාණයෙන් වැඩෙන්නට සැලැස්වීමු අපි එහි නුඹලාටත් නුඹලා නඩත්තු නොකරන අයටත් දිවි පිවෙත සැලසුවෙමු. وَإِن مِّن شَيْءٍ إِلَّا عِندَنَا خَزَائِنُهُ وَمَا نُنَزِّلُهُ إِلَّا بِقَدَرٍ مَّعْلُومٍ وَأَرْسَلْنَا الرِّيَاحَ لَوَاقِحَ فَأَنزَلْنَا مِنَ السَّمَاءِ مَاءً فَأَسْقَيْنَاكُمُوهُ وَمَا أَنتُمْ لَهُ بِخَازِنِينَ وَإِنَّا لَنَحْنُ نُحْيِي وَنُمِيتُ وَنَحْنُ الْوَارِثُونَ وَلَقَدْ عَلِمْنَا الْمُسْتَقْدِمِينَ مِنْكُمْ وَلَقَدْ عَلِمْنَا الْمُسْتَأْخِرِينَ وَإِنَّ رَبَّكَ هُوَ يَحْشُرُهُمْ إِنَّهُ حَكِيمٌ عَلِيمٌ كيسي واق نتا اي ندانه اپا ساتو اتي ده ميسا اي نيامت پرمانياك انوا ميسا اپي پحالا نو کران نمو අපි වැහි වලාකුළු උසුලන සුළං එවීමු. පසුව අහසින් වැසිදිය පහල කළෙමු. තවද අපි එය නුඹලාට පානේ පිණිස සැලැස්වීමු. කෙසේ වුවද එම ධන සම්භාරය උසුලා සිටින්නෝ නුඹලා නොවෙති. සැබවින්ම නුඹලාට ජීවිතය ලබා දෙන්නේ මරණය පමුණුවන්නේ අපිමය. තවද උරුමකාරයෝද අපිමය. සැබවින්ම නුඹලාගෙන් පෙරටුව ගිය අය ගැන අපි දනිමු. පසුව එන අය ගැනද අපි දනිමු. සැබවින්ම නුඹගේ පරමාධිපති වන ඔහුමය ඔවුන් එක් රැස් කරනුයේ. සැබවින්ම ඔහු සර්ව ප්‍රඥාවන්තය සර්වඥය. وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ مِنْ صَلْصَالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ وَالْجَانَّ خَلَقْنَاهُ مِنْ قَبْلُ مِنْ نَارِ السَّمُومِ وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا من صلصال من حمأ مسنون فإذا سويته ونفخت فيه من روحي فقعوا له ساجدين فسجد الملائكة كلهم أجمعون إلا إبليس أبى أن يكون مع الساجدين قال يا إبليس ما لك ألا تكون مع الساجدين قال لم أكن لأسجد لبشر خلقته من صلصال من حمأ مسنون පල් වූ වියලි හඬ නගන මැටියෙන් අපි මිනිසා මැව්වෙමු. එසේම ආදම්ට පෙර අපි තදගින්නෙන් ජින්වරුන් මැව්වෙමු. පල් වූ වියලි හඬ නගන මැටියෙන් මම සැබවින්ම මිනිසෙකු මවන්නට යමි. නුඹලාගේ පරමාධිපති මලක්වරුන්ට කී අවස්ථාව සිහිපත් කරව. එලෙස මා ඔහු අංග සම්පූර්ණව මවා මාගේ ආත්මයෙන් ඔහු ආදමානය කළ කලෙහි නුඹලා ඔහුට සුජූද් එනම් නමස්කාර කරමින් දනින් වැටුණහ. එවිට සියලු සුර දූතයෝ සුජූද් කළහ. නමුත් ඉබිලිස් හැර සුජූද් කළ අය සමග එක්වීමට ඔහු ප්‍රතික්ෂේප කළේය. ඕ ඉබිලිස්, නුඹ සුජූද් කළ අය සමග එක් නොවූයේ ඇයිදැයි ඔහු එනම් අල්ලාහ් පැවසිය. පල් වූ වියලි හඬ නගන මැටියෙන් නුඹ මැවූ මිනිසෙකුට සුජූද් කිරීම මට නොසුදුසුයි. ඔහු එනම් ඉබ්ලිස් කීවේය. قال فاخرج منها فإنك رجيم وإن عليك اللعنة إلى يوم الدين قال رب فأنظرني إلى يوم يبعثون قال فإنك من المنظرين إلى يوم الوقت المعلوم قال رب بما أغويتني لأزينن لهم في الأرض ولأغوينهم أجمعين إلا عبادك منهم المخلصين قال هذا صراط علي مستقيم إن عبادي ليس لك عليهم سلطان إلا من اتبعك من الغاوين وإن جهنم لموعدهم أجمعين لها سبعة أبواب لكل باب منهم جزء مقسوم إسينام නුඹ එතනින් බැහැරව යව්. සැබවින්ම නුඹ ශාප ලද්දකි. ඔහු එනම් අල්ලාහ් කීවේය. තවද විපාක දෙන දිනේ දක්වා සැබවින්ම නුඹ මත ශාපය වේවා. මාගේ පරමාධිපති ආනනි, ඔවුන් මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනේ දක්වා මට කල් දෙන්නයි. ඔහු එනම් ඉබ්ලිස් කීවේය. සැබවින්ම නුඹ කල් දෙන ලද්දවුන්ගෙන් යයි. ඔහු එනම් අල්ලාහ් කීවේය. නියමිත කාලයේ දින දක්වා මාගේ පරමාධිපති ආනනි, නුඹ මා වරදට යොමු කළ නිසා සැබවින්ම මම මහ පොළොවේහි සියලු දෑ ඔවුන්ට ආකර්ෂණීය කරන්නෙමි. තවද ඔවුන් සියලු දෙනා වරදට යොමු කරන්නෙමි. ඔහු එනම් ඉබ්ලිස් කීවේය. ඔවුන් අතුරින් තෝරාගනු ලැබූ නුඹගේ ගැත්තන් හැර මෙය මා වෙත යොමු වන ඍජු මාර්ගයයි. ඔහු එනම් අල්ලාහ් කීවේය. මුලාවුණු අයගෙන් නුඹ අනුගමනය කළ අය හැර මාගේ ගැත්තන් ගැන සැබවින්ම නුඹට කිසිම අනුබලයක් නැත. සැබවින්ම ඔවුන් සියලු දෙනා සඳහා ප්‍රතිඥත ස්ථානය නිරයයි. එයට දොරටු සතකි. සෑම දොරටුවකටම ඔවුන්ගෙන් නියමිත කොටසකි. ඉන්නල් මුත්තකීන ෆී ජන්නාතින් වඅයුන් ادخلوها بسلام آمنين ونزعنا ما في صدورهم من غل إخوانا على سرر متقابلين لا يمسهم فيها نصب وما هم منها بمخرجين نبئ عبادي أني أنا الغفور الرحيم وأن عذابي هو العذاب الأليم فيه باتمات آية سببين ما جنناوان هي إنام سوارجيان هي සහ දිය උල්පතිය සාමයෙන් සහ සුරක්ෂිතභාවයෙන් යුතුව එහි ඇතුළු වනුයි ඔවුන්ට කියනු ලබන්නේය. තවද ඔවුන්ගේ සිත්හි ඇති ද්වේෂයන් අපි ඉවත් කරන්නෙමු. එවිට ඔවුහු සහෝදරයින්ව මුහුණට මුහුණලා යහන් මත සිටිති. එහි ඔවුන්ට ආයාශයක් නැත. තවද ඔවුහු එයින් බැහැර කරනු ලබන්නෝද නොවෙති. නබි මුහම්මද් සැබවින්ම මා අසීමිත ක්ෂමාශීලීයයිද අසමසම කරුණාන්විතයයිද මාගේ ගැත්තන්ට දන්වව්. තවද සැබවින්ම මාගේ දඩුවම ඉතාමත්ම වේදනීය දඩුවම වන්නේයයිද දන්වව්. وَنَبِّئْهُمْ عَن ضَيْفِ إِبْرَاهِيمَ إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا قَالَ إِنَّا مِنكُمْ وَجِنُونَ قَالُوا لَا تَوْجَلْ إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ عَلِيمٍ قال أبشرتموني على أن مسني الكبر فبم تبشرون قالوا بشرناك بالحق فلا تكن من القانطين قال ومن يقنط من رحمة ربه إلا الضالون قال فما خطبكم أيها المرسلون قالوا إنا أرسلنا إلى قوم مجرمين إلا آل لوط إنا لمنجوهم أجمعين إلا امرأته قدرنا إنها لمن الغابرين තවද ඉබ්‍රාහීම්ගේ ආගන්තුකයන් ගැන ඔවුන්ට දන්වව්. ඔවුන් ඔහු වෙතට පැමිණි අවස්ථාවේ සාමිය වේවායයි ඔහු කීහ. එවිට ඔහු එනම් ඉබ්‍රාහීම් සැබවින්ම අපි නුඹලාගෙන බිය වෙමුයි කීය. නුඹ බිය නොවව්. නැනවත් පුතෙකු ගැන සැබවින්ම අපි නුඹට සුභාරංචිය දෙන්නෙමුයි. ආගන්තුකයෝ කීහ. මහලු විය මා වෙලාගෙන තිබියදීත් නුඹලා මාහට සුභාරංචි පවසන්නේද? එසේනම් නුඹලා කුමක් ගැනද සුභාරංචිය දෙන්නේ? අපි නුඹට සත්‍ය වූ සුභාරංචියක් දෙන්නෙමු. එම නිසා නුඹ බලාපොරොත්තු සුන් වූවන්ගෙන් කෙනෙකු නොවියයි ඔහු කීහ. ඔහුගේ පරමාධිපතිගේ දයාලුභාවය ගැන බලාපොරොත්තු සුන් වූවෝ නොමග ගිය අය විනා අන් කවරෙකුදැයි ඔහු එනම් ඉබ්‍රාහීම් කිවේය. ඕ අල්ලාහ් විසින් පහල කරනු ලැබුවානනි, නුඹලාගේ පණිවිඩය කුමක්දැයි ඔහු එනම් ඉබ්‍රාහීම් කිවේය. සැබවින්ම අපි පෞකාර ජනතාවක් වෙත එවන ලද්දෙමුයි ඔහු එනම් පහල කරනු ලැබුවෝ කීහ. ඔහුගේ බිරිඳ හැර සැබවින්ම ඔවුන් සියලු දෙනා අපි මුදවන්නෙමු. සැබවින්ම ඇය පසුබසින්නවුන්ගෙන් යැයි අපි තීරණය කළෙමු. ما جاء آل لوط المرسلون قال إنكم قوم منكرون قالوا بل جئناك بما كانوا فيه يمترون وأتيناك بالحق وإنا لصادقون فأسر بأهلك بقطع من الليل واتبع أدبارهم ولا يلتفت منكم أحد وامضوا حيث تؤمرون පහල කනු ලැබුවන් ඉන්පසු ලූත්ගේ පවුල වෙත පැමිණි කලෙහි සැබවින් මනුබලා නොහඳුනන පිරිසකි ඔහු එනම් ලූත් කීවේය. නොඑසේය. ඔවුන් ඒ ගැන සැක කරන දෑ පිළිබඳව අප නුඹ වෙත පැමිණියේයි ඔහු කීහ. තවද අපි නුඹ වෙත සත්‍යද ගෙන ආවෙමු. සැබවින්ම අපි සත්‍යවාදී වූ වෙමු. එනිසා නුඹේ පවුලේ අය සමග රාත්‍රියේ අවසාන කොටසේදී මෙතැනින් පිටවී යව්. තවද නුඹ ඔවුන් පසුපස යව්. නුඹලාගෙන් කිසිවෙකු ආපසු හැරී නොබැලිය යුතුයි. තවද නුඹලාට අණ කරන ලද තැනට යව්. وقضينا إليه ذلك الأمر أن دابر هؤلاء مقطوع مصبحين وجاء أهل المدينة يستبشرون قال إن هؤلاء ضيفي فلا تفضحون واتقوا الله ولا تخزون قالوا أولم ننهك عن العالمين قال هؤلاء بناتي إن كنتم فاعلين لعمرك إنهم لفي سكرتهم يعمهون فأخذتهم الصيحة مشرقين فجعلنا عاليها سافلها وأمطرنا عليهم حجارة من سجيل إن في ذلك لآيات للمتوسمين وإنها لبسبيل مقيم إن في ذلك لآية للمؤمنين وإن كان أصحاب الأيكة لظالمين فانتقمنا منهم وإنهما لبإمام مبين පසුදා උදෑසන විට මේ අය සහ මුලින්ම විනාශයට පත් කරනු ලබන්නේ යන එම තීන්දුව ඔහුට දන්වා සිටියෙමු. තවද නගරවාසීහු ප්‍රීතියෙන් ලූත්ගේ නිවස වෙත පැමිණියහ. සැබවින්ම මේ අය මාගේ ආගන්තුකයෝ වෙති. එනිසා නුඹලා මා නිඳාවට පත් නොකරමුයි. ඔහු එනම් ලූත් කීවේය. තවද අල්ලාහට බිය බැතිමත් වව්. මා ලැජ්ජාවට පත් නොකරව්. ලෝකවාසීන්ට ආගන්තුක සත්කාර කිරීම ගැන අප නුඹ වැළක්වුවේ නැදයි ඔවුහු කීහ. නුඹලා දුරාචාරයේ යෙදෙන්නේ නම් මෙන්න මොවුහු මාගේ දුවරුයයි ඔහු එනම් ලූත් කීය. නබි මුහම්මද් නුඹගේ ප්‍රාණී නාමයෙන් දිවුරමි. සැබවින්ම ඔවුහු ඔවුන්ගේ රාගයෙන් උමතු වී සිටිති. අවසානයේදී අලුයම් කාලයේදී මහා ගිගුරුමක් ඔවුන් හසු කළේය. එවිට අපි එය එනම් නගරය උඩු යටිකුරු කළෙමු. තවද ඔවුන් මත පිලිස්සුණු මැටි කැට වැසවීමු. වටහා ගන්න උනට සැබවින්ම එහි සංඥාවක් නැත. සැබවින්ම එය එනම් විනාශ වූ නගරය ප්‍රධාන මාර්ගයක වේ. විශ්වාසවන්තයින්ට සැබවින්ම එහි සංඥාවක් නැත. අල් අයිකා ජනතාවද අපරාධකරුවෝ වූහ. එනිසා අපි ඔවුන්ගෙන් පළිගත්තෙමු. සැබවින්ම ඒ නගර දෙක ප්‍රකට මහා මාර්ගයන්හි වෙති. وَلَقَدْ كَذَّبَ أَصْحَابُ الْحِجْرِ الْمُرْسَلِينَ وَآتَيْنَاهُمْ آيَاتِنَا فَكَانُوا عَنْهَا مُعْرِضِينَ وَكَانُوا يَنْحِتُونَ مِنَ الْجِبَالِ بُيُوتًا آمِنِينَ فأخذتهم الصيحة مصبحين فما أغنى عنهم ما كانوا يكسبون وما خلقنا السماوات والأرض وما بينهما إلا بالحق وإن الساعة لآتية فاصفح الصفح الجميل අල් හිජර් ජනයා සැබවින්ම රසුල්වරුන් බොරුකාරයින් ලෙස සැලකූහ. අපි අපේ සංඥා ඔවුනට දුනිමු. නමුත් ඔවුහු ඊට පිටුපෑහ. ඔවුහු කඳු හාරා නිවෙස් තනාගෙන සුරක්ෂිතව විසූහ. අවසානයේදී උදෑසන එළැඹීමත් සමගම දරුණු ගිගුරුමක් ඔවුන් හසු කළේය. ඔවුන් සපයාගත් දෑ එවිට ඔවුනට පලක් නොවීය. අහස්ද මහ පොළවද ඒ දෙක අතර දෑද සත්‍යයෙන් මිස අපි නිර්මාණය නොකළෙමු. සැබවින්ම අස්සාත් එනම් අවසාන මොහොත පැමිණෙන්නේමය. ඒ නිසා නබි මුහම්මද් ඔවුන්ගේ විෂම ක්‍රියා ගැන ඉතා කාරුණිකව සලකා බලව. සැබවින්ම නුඹගේ පරමාධිපති සෑම දෙයකම මැවුම්කරුවාය, සර්වඥයාය. وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ لَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَى مَا مَتَّعْنَا بِهِ أَزْوَاجًا مِنْهُمْ وَلَا تَحْزَنْ عَلَيْهِمْ ولا تحزن عليهم واخفض جناحك للمؤمنين وقل إني أنا النذير المبين නැවත නැවත පාරායනය කළ යුතු වදන් සතක්ද අති උත්කෘෂ්ඨ කුර්ආනයේද සැබවින්ම අප නුඹට දී ඇත. ඔවුන්ගෙන් ඇතැම් අයට අනුභවය පිරිස අප දුන් දෑ දෙස නුඹගේ දෙනෙත නොහෙළව්. තවද ඔවුන් ගැන ශෝක නොවව්. විශ්වාසිකයින්ට කරුණාවන්ත බව. තවද සැබවින්ම මම ප්‍රත්‍යක්ෂ අනුශාසකයෙකි යයි නබි මුහම්මද් පවසව්. نزلنا على المقتسمين الذين جعلوا القرآن عضين فوربك لنسألنهم أجمعين عما كانوا يعملون فاصدع بما تؤمر وأعرض عن المشركين إنا كفيناك المستهزئين الذين يجعلون مع الله إلها آخر فسوف يعلمون ولقد نعلم أنك يضيق صدرك بما يقولون فسبح بحمد ربك وكن من الساجدين وَاعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينَ මෙම අනුතුරු ඇඟවීම ආගමික ભેද ඇති කළ අයට පහළ කළක් මෙනි. අල් කුර්ආනයේ කැබලි කළ අයවන ભેද ඇති කළ අයට පහළ කළක් මෙනි. එනිසා නුඹගේ පරමාධිපති ප්‍රමාණ කොට සැබවින්ම ඔවුන් සියලු දෙනාගෙන් අපි ප්‍රශ්න කරන්නෙමු. ඔවුන් කළ දෑ ගැන. එනිසා නබි මුහම්මද් නුඹට අනවන ලද දෑ ප්‍රසිද්ධියේම ප්‍රකාශයට පත් කරව. තවද ආදේශ තබන්නන්ගේ කියමන් ගැන නොසලකා ඔවුන්ගෙන් වැළකී සිටියෝ. සරදම් කරන්නන්ගෙන් නුඹ ආරක්ෂා කිරීමට සැබවින්ම අප නුඹට ප්‍රමාණවත්ය. ඔවුහු කවරෙක්ද නම් අල්ලාහ් සමග අන් දෙවියෙකු තබන අය වෙති. මතුවට ඔවුහු දැනගන්නෝමය. නුඹට විරුද්ධව ඔවුන් කියන දෑ නිසා නුඹගේ සිත පීඩාවට පත්වන බව සැබවින්ම අපි දනිමු. එනිසා නුඹගේ පරමාධිපතිගේ ගුණ ගයමින් ඔහු සුපිවිතුරු කරව. තවද ඔහු අබියස සුජූද් එනම් සිරස පොළොව මත තබා නමස්කාර කරන්නන්ගෙන් කිනිකු වව්. තවද නුඹගේ ජීවිතයේ සැබවින්ම එළඹෙන අවසාන මොහොත දක්වා නුඹගේ පරමාධිපතිට නැඹදුම් කරව.